කුසල ධර්මයේ යම් කිනෝගේ සිතේ පවතිනවන ඒ තැනැත්තා සතුසු අපායේසු නරකේ දිවිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය කියන අපාය සතරෙන් එකකටව වට දුක්ඛේත ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් ඇති මේ සංසාර දුකටව අපතමානයකට වැටෙන්න නොදී ආරේතේදී දරන්නේ නී ධර්මේ නම් වේ අන්නේ කුසල ධර්මයේ ප්‍රමණයෙන් කොට දැක්වි යම් කෙනෙකුගේ හේතේ කුසලයක් වෙනවා නම් වෙනක් වෙනවා නම් ඒ පුද්ගලයා සතර ආපායට වැටෙන්න නොදී රැක ගන්න සංසාර වත් දුක් හේත වෙන නොදී රැක ගන්න එනිසායක ධර්මයේ ධර්මයේ කියන දැන් මේ ධාතාවේ කියන ඒ තේරුමයි ධම්මාවේ රක්කති ධම්මචාරින් කියන්නේ චිත්ත සංධානයේ පිරිසුදු කරන කුසල ධර්මයක නම. ඒ කුසල ධර්මයේ කියන විශේෂ තේරුම් හතරක් ඒක වැදගත් වෙනවා නිතර මතක තියාගන්න. කුසල ධර්මයේ කියන අර්ථ හතරක්. ආරෝග්‍යඥාන වජ්ජත් චිත්ත පාපකතෝ තථා හෝසල් සම්බුද්ධත්වයේ කුසලන්ති පෞද්ගලිකයි. ඒක සංග්‍රහ ධාතාව අර්ථ කතාවේදී කියන්නේ මෙහෙමයි. ආරෝග්‍යත්තේන කුසලං අනවග්ගත්තේන කුසලං චිත්ත පාපකත්තේන කුසලං කෝසල සම්බුතක්තේන කුසලං මේ දෙයයි අපට කතා විග්‍රහ කරන්නේ. ආරෝග්‍යත්තේන කුසලං කියන්නේ මේ කුසලය නිරෝගී අර්ථයක් ඉදිරිපත් කරනවා. නිරෝගී බව. අනවග්ගත්තේන කුසලං කියන්නේ කුසලය නිර්වග්ග බවක් ඉදිරිපත් කරනවා. චිත්ත පාපකත්තේන කුසලං කියන්නේ කුසලය ප්‍රියමනාපදී දෙන දෙන බැවින් කුසල නම් වේ. කෝසල සම්බුත්ත්වේන කුසලං මේ කුසලය නුවණින් උපදනා බැවින් කුසලකි. මෙන්න මේ තේරුම් හතරයි පැහැදිලි කරගන්න ඕන. ආරෝග්‍ය කියන්නේ වචනාදී පාඩක් කියනකොටම ඒකේ සපදක් දැක්වෙන නිරෝගී බව. ආරෝග්‍ය ඡරණාලාභ නිරෝගීකම ලාභයන් අතරින් උතුම්ම ලාභයයි. සමහර අය ආරෝග්‍ය පරමාලාභ ආදී උසුරුවනවා කියලා. නමුත් ඒක නිවැරදි විවරය නම් ආරෝග්‍ය පරමාලාභ. එතන ආරෝග්‍යං කියන්නේ බින්දු ලෝකේලයි ආරෝග්‍ය පරමාලාභ කියන්නේ. නිරෝගී සුවය ලාභයන් අතරින් උතුම් ලාභයයි. එතකොට නිරෝගී සුවය ලබන්නට අපට බොහෝ අවශ්‍යතාවන් තියෙනවා. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි, දේහ අවශ්‍යයි, ආහාර පාන අවශ්‍යයි, යුතුගුණේ කාලගුණේ අවශ්‍යයි, යහපත් ඉරියව් පැවැත්ම අවශ්‍යයි. මේ නිවැරදි අවශ්‍ය වෙන ශරීරය නිරෝගීව තබා ගන්නට. ඒ ශරීරය නිරෝගීව තබා ගන්නට ශරීරයේ පමණක් නෙමෙයි සිතකා දෙකම නිරෝගීව තබා ගන්නට පුළුවන් ඒකාන මාර්ගයක් මේ දේශනේ සඳහන් වෙනවා. එනම් ආරෝග්‍යත්තේන කුසල නිරෝගී සුව ගෙන දෙන අර්ථයෙන් කුසල නම් වෙනවා මේ විශේෂ ධර්ම කොටස. සමහර රෝගාබාධ ඖෂධ පාවිච්චි කිරීමෙන්ම සුවපත් කළ යුතු වෙනවා. සමහර රෝගාබාධ තියෙන ඖෂධ නැතුව හිත අදා ගැනීමෙන් පමණක් සුවපත් කරන්න පුළුවන් රෝගාබාධ තියෙනවා. නමුත් හැම රෝගයකටම සිත පිළිබඳව පිරිසුදු බව අත්‍යවශ්‍ය වෙන නිරෝගී වේ. අපේ ශරීරයේ තියෙනවා රූප ක්‍රම හතරක. ඒ කියන්නේ කර්ම නිසා හටගන්න කර්මජ රූප කියා කොටසක් තියෙනවා. සිත නිසා හටගන්න චිත්තජ රූප නමින් කොටසක් තියෙනවා. කාලගුණ ඍතුව සීතුණු මිශ්‍ර නිසා හටගන්න ඍතුජ රූප කොටසක් තියෙනවා. ආහාර පාන නිසා හටගන්න ආහාරජ රූප කොටසක් තියෙනවා. එම් කර්මජ රූප කොටස අපට අමුතෙන් නිර්මාණය කරන්න බෑ මේ ජීවිතේ. ඒක පෙර භවයෙන් කරගන්නාලද කර්මයක අනුරූපවයි අපට කර්මජ රූප ලැබී සිටින්නේ. ඒක පරම්පරාවකින් යනවා ජීවිතාන්ත දක්වා කර්මජ රූප පරම්පරාව. දැන් චක්ඛු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදි වශයෙන් ප්‍රසාද පහ භව රූප, ජීවිතේන්ද්‍රිය රූප, කුණජවත් රූප, ආහාර රූප කියලා කොටස් තියෙනවා. ඊළඟට චිත්තජ රූප කියන්නේ අපේ ශරීරයේ සිත නිසාම හටගන්න රූප කොටසක් කියන එක අපිට වෙනස් කරන්න පුළුවන්. කෙනෙක් තරහා ගන්න වෙලාවේ රූප වෙනයි. මෛත්‍රී වඩන වෙලාවේ රූප ඊට වඩා ආස්වාදයෙන් වෙනයි. සාහිත්‍යයක් ඇතිලා රූපේ තවත් වෙනයි. එවැගේම මාන්‍යයක් ඇතිනොත් තවත් වෙනයි. ඒකෝට ඒ සිතට අනුව රූප කලාප වෙනස් වෙන හැටි හඳින් දාගලි කරගන්න පුළුවන්. ඒකෝට සිත නිසා සමාද රෝගාබාධ ඇති වෙනවා. සිත නිසා සමා රෝගාබාධ සුව වෙනවා. මේක සිතේ දෙන ඉර්ධිය. එතකොට සිත නිසා හටගන්න රූප කොටස නිරෝගී කර ගැනීමට ඇති ඒකාන මාර්ගය තමයි කුසල් ක්‍රියාව. හේතු නිසා හටගන්න රූප බලාව අපට වෙනස් කරන්න දෙන්නේ කාල ගුණයේ කාම එක සිද්ධ වෙනවා. ආහාර නිසා වෙනස් කරන්න දෙයක් නෑ ගන්න ආහාරයට අනුවයි රූප කලාප උපදින්නේ. සමහර රෝගීන් සමාත මුළු ජීවිත කාලය තුළ ප්‍රතිකාර කළ සුවන වෙන රෝගීන් අට සමාත සිත දිනු කර ගැනීමෙන් ඒ රෝග සුව කර ගන්න පුළුවන්. බුද්ධ ධාමයේ අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ නැගිනි සිත රෝහී කියලා. තරුණ වයසේදී බොහොම රන්වන් සිරුරක් ඇති එතුමියට දැඩි කුෂ්ඨ රෝගයක් හටගත්තා. දහස් ගණන් වැයකොට මුදල් වැයකොට දෙහි කළා සුවුනේ නැහැ. ඒ කර්මජ රෝගයක් කර්මයෙන් හටගත් රෝගයක්. ඉතින් අනුරුද්ධ මහ රහතන් වහන්සේ දිනක් වැඩිය මේ ගෙදරට නැගිනියට කතා කරලා කිව්වා මේ රෝගීට ප්‍රතිකාරයක් දෙවා දෙන්නම් මං රැජි. අනේ ස්වාමීන් වහන්සේ මෙච්චර දෙහි කළා කිසිම දෙයකින් මට සමීපයක් නෑ. නාසනේම කළා සමාජයේ තියෙන සේලෝම සංවිධි ආවරණ මිල කරලා මහා සංඝයාට දන් වළඳන්ද දන් ශාලාවක් ඉදිකරන්නයි. එතන වත් පිළිවෙත් කරන්නයි. ඒ අනුව තුමේගේ සංවිධි ආවරණ මිල කරලා ලංකාවෙ 10,000ක් ලැබුණා. ඒකෙන් හැදුව ආසන ශාලාව. මුල් ගල් තබාක දවසේ පටන් ටිකෙන් ටික සනීපයි. ශාලාවට අවසන් වෙලා බුද්ධ ප්‍රමුඛ 500ක් මහා සංඝයාට ආරාධනා කළා දානෙ. එදා එතුමිය මළු පෙත්නම් හැමෙන්ද ආසන පැනෙව්වා, දැන් පෙරහා දැඹුවා, උදිවියන් දැන්දා, පියමිලියලු කොහොම වස්තුන් එක්කල යෙදුණා. සියාවෙන් දානෙ බෙදුවා, කොහොම රටාවක් කර යෙදුණා. තමන් අසනීප කාර්යය කියලා මතක නැහැ. දන් දීලා බින්කම කළා බණහල අවසන් වෙනකොට ලපයක්වත් නැති ඇටියද සම්පූර්ණයෙන් කුෂ්ඨ රෝගී සුවෙලා. එින් නැතුනේ 2001 කේ චිත්ත ප්‍රසාගේ කොච්චරද සෝවාන් මගඵල නිවන් අවබෝධ කරගන්න සමාල් කරනවා. එතකොට එකමියට අර දෙහෙත් කරලා සුව කරගන්න බැරි වූ රෝගය මෙසේ බින්කමකින් සුවුනේ මක්නිසාද? බින්කම් වල කුසල් කුසල ධර්මයන්ගේ තියෙන ආරෝග්‍ය අර්ථය නිසායි. මේ වාගේ දහසක් දේවල් අපට අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඒකට ඉසේ නිරෝගී බව ලැබෙන්නේ මක්නිසාද? මේ සිතේ අර ලෝභ දෝෂ මෝහ ආදී උපක්ෂේපයක් මිශ්‍ර වෙන්නේ නැති. අර සද්ධා ප්‍රඥා කරුණා මෛත්‍රිය ආදී උසස් ගුණයන් කිරී ගත්ත මේ කුසල සිත නිරෝගී. කුසල ඡායසික නිරෝගී. මේ නිරෝගී චිත්ත ඡායසිකයන් නිසා ඒව හට ගන්න වස්තු රූපය නිරෝධී වෙනවා. වස්තු රූපය කියන්නේ වස්තු දසක කලාපයේ කියලා අපේ හෘද වස්තුවේ තියෙන සිත පවත්නා ප්‍රසාදයක්. ඒ වස්තු රූපේ පිරිසුදු වෙනවා. වස්තු රූපේ නිරෝධී වෙනවා. එතකොට වස්තු රූපයට ගලාගෙන ඉන්නේ ලේ ධාතුව නිරෝධී වෙනවා. ඒ ලේ ධාතුව සකල ශරීරයේම නැවත පැතිරීගෙන යනකොට නිරෝධී රූප කලාප උපදිනවා. රෝග රූප කලාපික දීම නිසා ඒ ශරීරයේ යම් නිදාංගත රෝගයක් වුණත් ඒවා පවා සංසිඳී නිරෝගී බවක් ඇති වෙනවා. නිරෝගීකම කමන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා මේ නොයෙකුත් ආනිසංස ප්‍රමාණයට ගලාගෙන. මේ සිද්ධිය ඇතුනේ කුසාන්තකයේ තියෙන ඉර්ධියක් නිසා. ඒ කියන්නේ ආරෝග්‍යarde. මේක නිසා බින්කමක් කරන වෙලාවෙ හිත නිරෝගී. ඒ හිත නිරෝගී නිසා තමයි මාස දැනෙන්නේ, නිදිමත දැනෙන්නේ, දින්කම් කරනකොට බඩගින්නේ, විපාක දැනෙන්නේ, කීකන උණුසුමෙන් වේසක් දැනෙන්නේ. ඔච්චර මහන්සි වුණත් ඒ ගැන ඒ වෙලාවට තමයි කිසිම අපහසුයක් නැහැ. ඒ මොකද හිත නිරෝගී. නිරෝගීක නිසා කයතක් කියලා පුදුම ශක්තියක්. මෙන්න මේකයි ආරෝග්‍යාර්ථය. හැබැයි ඒ දාසේ පමණක් නෙමෙයි. මතු භවයක් පාසාම මේ නිරෝගී අර්ථය සමාවිත ගලාගෙන දෙවරේ පරම නිරෝගී සුවය ලෝකෝත්තර නිවනට උපනිසෙයි. අනවග්ගාතේ කියන්නේ කුසාසිතේ තියෙන දෙයක් කියනවා. අනවග්ගිතේ නිවරදී. ලෝභ දෝෂ මොහාදී උපක්මේයයක් නැති පිරිසුදු සිත නිවරදී. නිවැරදි සිතක් නිසාම සිතන සිටිවිලි නිවරදී, කියන වචන නිවරදී, කරන ක්‍රියාව නිවරදී. සිතක් නිවරදි බැවින් ඒ කුසල සිතක් ඇති බැවින් ඒලා සිතන්නේ කුසල සිතක්මයි පිරිසුදු සිතක්මයි. එවාගෙම කියන්නේ පිරිසුදු යහපත් වචනයක්මයි. කියන්නේ කරන්නේ යහපත් ක්‍රියාවක්මයි. ඒක නිසා සුන්දරම නිවරදි වෙනවා. ඒ වෙලාවට පමණක් නෙමෙයි. ඒ ශක්තිය ලැබුවට ලැබෙන ජාතියක් භාෂාම තමයි නිවරදි පුජ්‍යලෙක් කියලා. ලෝකයාට කිසි වර්ධයක් නැති, බරක් නැති, හිංසාවක් නැති එවාගෙම ලෝකයා ගෞරවයෙන් පාත්‍ර වෙන ජීවිතයක් ඇති බවට බලනවා. අනිත් කාරණේ තමයි ඉත්ත විපාකත්වයෙන් කුසල. ඉත්ත විපාකාන්තය කියලා කියන්නේ මෙතන ඉස්තේ කියන වචනේ අපි බොහෝ සෙයින් භාවිත කරන්නේ යහපත් කියන එක වාගේම ඉෂ්ට කියන්නේ දැතන් සිතුව පැතුව දෙනු ඉෂ්ට ප්‍රාර්ථනා කියලා කියනවා. ඉෂ්ට ප්‍රාර්ථනා කියනකොට මෙතන ඉතු වෙනවා කියලා කියන්නේ සැබවින්ම ප්‍රියමනාප බවට පැමිණෙන. තමාගේ කැමැති ප්‍රියමනාප බවට පැමිණීම ඉතු වෙනවා කියන්නේ. දැන් යමක් මුදුන්පත් වෙනවා කියන එකට ඉතු වෙනවා කිව්වොත් වැරදි. මුදුන්පත් වෙනවා කිව්වොත් සමුර්ධ වෙනවා කිව්වොත් ඒකට වෙන වචනයක් ඕනේ සමුජ්ජති කියලා. සමුජ්ජති සමුර්ධ වෙනවා. සකල වෙනවා. ප්‍රතිලාභ කර ගන්නවා. නමුත් මේ ඉතු වෙනවා කියන එක අදාළ දෙයක් නෙමෙයි. ඉතු වෙනවා ඉෂ්ට වෙනවා කියන්නේ දැන් අපි කියනවා ඉෂ්ට. ඒ වගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේ. ඒ වගේ වචන කියන එතන ඉෂ්ටෂ්ඨ කියලා කියන්නේ සමුර්ධ කෙනෙක් නෙමෙයි. එතන තේරුම නම් ප්‍රියමනාප යහපත් උතුම් කියන තේරුමයි. ප්‍රියමනාප යහපත් උතුම් දෙයක කියන ඉෂ්ටෂ්ඨය. ඉෂ්ඨ සිද්ධ වෙනවා. ප්‍රියමනාප දෙය සිද්ධ වෙනවා කියන ඉෂ්ඨ සිද්ධ වෙනවා. එතකොට මෙතන ඉත්ත විපාකත්වයෙන් කියන්නේ අපි කැමති වෙන අපට ප්‍රියමනාප වෙන ප්‍රතිලාභයක් ලැබෙන්නේ මේ කුසලයේ නිසායි. දැන් ලෝකෙ කියනවානේ චින්තාමානී කරන්නේ කියලා වස්තුවක්. කල්ප රෝපේ කියලා වස්තුවක්. චින්තාමානී කරන්නේ රැත් සුවඳ දුම් අල්ලලා සුවඳ මල් පූජා කළ හිතුවොත් මට මේ දේ ලැබේවා, මට රන් මාලයක් ලැබේවා, මට මුදු කිසි මාලයක් ලැබේවා, මට ඇඳුමක් ලැබේවා, මට උතුන්නක්, මට නිර්ව දෙසඟලක්, මට කඩුවක්, මේ ඕන දෙයක් හිතන්නේ හිතන වෙලාවෙම ලැබේ. ඒ චින්තාමානී කරන්නේ ආනුභාවය. කල්ප චේතේම අල්පෝකේ ළඟට ගිහින් මේ වගේම ගෞරව කරලා හිතනවා නම් මට අසවල් අසවාදී වුණ කියලා කියන්න කාලේ. හැබැයි ඒවා මනුෂ්‍යයන් නිර්මාණය කළා වගේ ඒවා නෙමෙයි. දිව්‍ය නිර්මාණ වැනි දේවල්. ඇඳුමක් ගත්තත් දිව්‍ය වස්ත්‍රයක්. ඒ වගේම ආභරණයක් ගත්තත් දිව්‍ය ආභරණයක්. ඒවා කවදාකවත් මලකඩ ගන්නෑ, දිරන්නේ නෑ, ඒ වගේ පුදුම දෙයක්. ඉතින් මේ වාගේ අර චින්තාමානීක රත්නය අල්පෝකේ වැනි දෙයින් තමා කැමති දේ ලැබෙන. ඉෂ්ට කරන දේ තමයි ප්‍රියමනාප දේ ලැබෙන්නේ. ඒ වගේ තමයි මේ කුසලෙ. කුසලයක් කරලා හිතුව මට මේ කුසලෙ නිසා සක්විත සපත් ලැබේවා. එහෙම නැත්නම් සක් දිනු පදවිය ලැබේවා. ජීවලෝ පහෙන් අසවාසන උපදින්න ලැබේවා. මේවා හිතනවා නම් සිද්ධ වෙනවා. ඒ වගේම ධනිය ගැන, රූපය ගැන, පරිවාර සම්පත් ගැන මේ සම්පත් ගැන හිතනවා නම් ඒ කොහොම සිද්ධ වෙන්නේ සත්‍යය මේ ක්ෂාසිතේ කියලා. ඒක ඉෂ්ට විපාකාර්ථය. යම් කිසි කෙනෙක් හිතුවා නම් මට මේ කුසලයේ නිසා ප්‍රථම ඥානෙ ලැබේවා, දෙති ඥානෙ ලැබේවා, තෘතිය ඥානෙ ලැබේවා, චතුර්ථ ඥානෙ ලැබේවා, අරූප සමාපatti ඥාන ලැබේවා, මට මේ හේතුන් ඉරිදීද අභිඥාව ලැබේවා, දිවසෝත අභිඥාව ලැබේවා, හේතෝපරි අභිඥාව ලැබේවා, කූර්ව නිවාත ඥාන අභිඥාව ලැබේවා, දුක් නෝන නැලෙක අභිඥා ලැබේවා. ඒ විතර නිතර දේ සිද්ධ කරගන්න මේක නෙවෙයි කුලිශ්‍රේ වෙනවා. යම් කිසි කෙනෙක් හිතනවා නම් මට මේ සංසාර දුකින් අත්මෙන්නේ සංයෝජනය තුන ප්‍රාණී කිරීමෙන් ලැබෙන සෝවාන් මාර්ග ඵල නිවන ලැබේවා. ඒ වගේම සංයෝජන තුන ප්‍රහාණය කොට දෙකක් තුනේ කොට ලැබෙන සතරදාගාම මාර්ග ඵල ඥානෙ ලැබේවා. සංයෝජන පහක් ප්‍රහාණය කිරීමෙන් ලැබෙන අනාගාම මාර්ග ඵල ලැබේවා. සියලු දස සංයෝජන ප්‍රහාණය කිරීමෙන් ලැබෙන අරිහත් මාර්ගඵල ආභෝගයට හේතු වේවා. ඒ සිතන ලෝකෝත්තර ප්‍රාර්ථනාද හිතේ පැතුම ලෙස නිෂ්ඨ සිදු කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම ලෞකික ලෝකෝත්තර සියලුම අභිමතාර්ථයන් සාදා ගැනීමට ඇති ප්‍රමුඛින් සාමානීය කියනින් තුන්වක් වූ තමයි හිත පිරිසිදු කරන්නා වූ කුසල සම්භාර. මේ කුසල සිත වැඩෙන්නේ මේ සිතුකතු අර්ථයන් සමාවත ගලාගෙන එනවා. එතකොට මේකට කියන්නේ ඉෂ්ඨ විපාකාර්ථය. කෝසල්ල සම්බුතාර්ථ කියන්නේ තවත් වැඩගත් තේරුමක්. කෝසල්ලං උච්චති පඤ්ඤා. කෝසල්ලං කියන්නේ ප්‍රඥාවට නම. ප්‍රඥාවට නම් 31ක් තියෙනවානේ. එයින් එකක් තමයි කෝසල්ලං. කුසලස්ස භාවෝ කෝසල්ලං. ඒ කියන්නේ දක්ෂයාගේ ස්වභාවය, නැනවතාගේ ස්වභාවය කෝසල්ලං. එතකොට මේ කෝසල්ල කියන්නේ මේ ප්‍රඥාව මුල් කරගෙනයි කුසල් පහළ වෙන්නේ. ලෝ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා දන් දුන්නේ නෝන පෙරට කොටයි. සීලයෙන් නෝන පෙරට කොටයි. භාවනාවෙන් නෝන පෙරට කොටයි. පාරමී පිළියෙ නෝන පෙරට කොටගෙනයි. ෘෂාවේ මහොත් කිරියද තාත්තන්නේ නෝන කොට තම ප්‍රඥාව දෙන්නේ. සත්‍ය මුරගේ සම්පන්න අපේ సంతානේ නිදහන් වත කර ගන්නවා නම් ඒ කර්මත අපි බලාපොරොත්තු වන රහත් බෝධියේ පසේ බෝධි අභිසම්බෝධියේ කියන ලංකස බෝධිත වහවාම සම්පතීමේ සත්‍ය අපට ලැබෙනවා. බෞද්ධයන් වශයෙන් පින්කම් කරන්නේ සත්‍යක රජ වෙන්නේ නෙමෙයි. චක්‍රදීව රාජ සම්පත් ලබන්නත් නෙමෙයි. එම නැත්තම් බමලෝ ගින් ඉත ඇඟිල්ලෙන් දහසක් ලෝක ධාතු බබුලෝන මහේසාත් බ්‍රහ්ම රාජයේ තෙන්සක් නෙමෙයි. ඒ කොම අනන්ත ජාතුන් අපි ලැබලා තියෙනවා. මෙලබු එකම සම්පත්තිය තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදීමේ කැලැදලා නැහැ. සුද්ධාවාස කියන්නේ අනාගාමි ආර්යයන් වහන්සේලා පමණක් බැරි. නමුත් අපි දිවස් නොනින් ඉන්නේ. දිවස් නොනින් සුද්ධාවාස අපි දැකලා තියෙනවා, සංයතනිය දැකලා තියෙනවා. උත්පත්තියෙන් ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා ලෝකයේ අසවාදයේ සැපයි කියලා ගන්න කිසිම දෙයක් නැහැ. ඔක්කොම කාලකාලිකයි ඔක්කොම වෙනස් වෙන සුළුයි. ඒක නිසා මේ බුද්ධ ශාසනය කියන සෑම පින්කමකින් අපි අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ වෙනස් වෙන සදාකාලික අමරණීය සත්‍ය වූ අමා මහ නිවන් සුවයයි. ඒ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමටත් මේ සිදු කරන කුසල සම්භාරයකට උපනිශ්‍රේ වෙනවා ඒ කාර්යයයි. එතකොට පින්කම් කිරීමේදී අනාගතයේ තනුව මේ ජීවිතයේම කොටසක් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. ඒක තමයි ditth ධම්ම වේදනීය කියන්නේ. ditth ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරේ වේදනීය කියලා කොටස් වෙනස් වෙනවා. ditth ධම්ම වේදනීය කියන්නේ අනිවාර්යයෙන් මේ ජීවිතේ පාපදෙන උසාවියෙන්. උපපජ්ජ වේදනීය කියන කොටසක් තියෙනවා. අපරාපරේ වේදනීය කියන්නේ මින්මතු නුවන් දක්නා ජාති දක්වාම විපාක දෙන කුසතිය. ඒවා අපරාපරිය වේදී. ඒක අකුසල පැත්තෙක් නිහල තමයි. මේ කතා අකුසල පැත්තේ බැරි. සෑම විපාක දෙන අනිසය වෙනවා ඊළඟට කොටසක් තියෙනවා මතු සතර විපාක දෙන කොටසක් තියෙනවා. ඒකයි ජිත්ත ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කියන්නේ. දැන් මේ ජිත්ත ධම්ම වේදනීය තුන්කම් ගැන සලකන කොට මොන තරම් අපට කරුණ එකතු කරගන්න පුළුවන්ද? පසුගිය කාලේ මේ තවරු 10කට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මහත්මයෙක්ගේ හිසේ මොලේ ගෙඩියක් පිනිපාවා. දෙලි ගෙඩියක් තරයි. ඉතින් තුමා රාජකාරියෝ ඉවත් වෙලා දැන් ඉතින් ජීවිතය ගැන අවසාන මොහොත ගැන කල්පනා කරමින් ඉන්නේ. මේ අතර අපේ සංඥාසේනේ සිල්වැණියන් වහන්සේ අතින් පිළිත් ප්‍රතිගත කරගෙන හදාසක බෝධි පූජාවක් පවත්වලා ඒ පිළිත් ප්‍රති යවුවා. මේක නිතර අහන්නයි කියන්නේ. එක මාසයක් විතර හෙමින් හෙමින් අහගෙන යනකොට ඒ ගෙඩිය කුඩා වෙනවා. තවත් මාසයක් විතර යනකොට වෛද්‍ය පරීක්ෂා පිළිකා ගෙඩිය සම්පූර්ණයෙන් සුව වෙලා. පසු ඒ කුමාර රාජකාරිය කරගන්න තරම් නිරෝගී බව ලැබුණා. ඒ කුමක්ද? ditth dhamma vedini vaksha vipaka dena hati. අර බෝධි පූජා වෙන අනුමෝදන් වීම අර පිරිද්දේශනෙට සමන් දීගෙන ඉන්නකොට අතරක් නෑර කුසාසෙත් සලක්මක් ඇති වුණා. ඒ සිත පහදවා ගැනීමක් කියන දෙක නිසා එතුමාට ආරෝග්‍යාර්ථය ඇතිවීමෙන් අත්තර සාධ්‍ය භෝගයක් සූපත් කර ගැනීමට වාසනාව ලැබුණා. මේ වාගේ නේකුත් කරුණු අපේ ඉදිරියේ තියෙනවා. සමහර රෝගීන් සුවයෙන් නැති රෝගීන් බෝධි පූජා පවත්වලා ඒ හිමි වෙතින් සූපත් වෙලා තියෙනවා. සමහර රෝගින් පිළිදේශනාවක් ඇසූ පමණින් මේ හේතුන් නිරෝධය ලබනවා. මොකද සිත පිරිසිදු කරගන්න ලැබෙනවා. මේක නිසා සිත පිරිසිදු කර ගැනීම මේ කුසල් සිතේ ඵලමේනි පරමාර්ථයයි. එනිසායි බුදුරජාණන් වහන්සේ ආදානේ සබ්බ පාපස්ස අපරණං කුසලස්ස උපසම්පදා සතිච්ච කාර්යෝ දපණං ඒ සම්බුද්ධාන ශාසනයයි. කයින් වචනින් සිදුවෙන අකුසල් සිදු නොකිරීම කයින් වචනින් සිටින සිදු කළ සීල උපසාර රැස්කර ගැනීමක් එමගින් සමථ විපස්සනා භාවනා වඩා සිත පිරිසිදු කර ගැනීමක් බුද්ධ ශාසනයයි. ඒක මේකයි මේ බුදුරජාණන් වහන්සේ ආදානේ සම්මෝ කියන වචනාර්ථය. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ කියන උසස්ම ආර්ථ තුනකට එක්වාසි වීම. අකුසල් නැසීම, කුසල් රැස් කිරීම, සිත පිරිසිදු ගැනීම. එතකොට මේක ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියන එක ධම්ම පදයෙන් බුදුරජාණන් වහන්සේ පහදා වදාළේ. ඊළඟට සලකා බලන්නට ඕනේ එදා විසුදුර ආකාලක් එදා දාසේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා බිංදුවකින්වත් දෙන්නේ නැතුව මේ ගෙදරට පිටිසුනා වැඩි එක පුදුමයක්. විසාපාමාතර අනේ ස්වාමී මිත්‍ර ධාරානිපාත ලැබුවාමදී භාග්‍යතුන් වහන්සේවත් ස්වාමීන් වහන්සේලවත් දෙන්නලා නැහැ අපට ලොකු සන්තෝෂයක්. ඉතින් එහෙම සතුටෙන් දානි ගෙදර ගොරලා කිව්ව ස්වාමී මම වරම් මතක් දෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විසාකාවනි මේ සතාගතයන් වහන්සේලා වරම් දෙන එක නෙමෙයි කියලා. නෑ ස්වාමීනි. යන්ත අනවජ්ජක්. යන්ත කක්කියක්. හැප දෙයක් ස්වාමීනි. නෝර දෙයක් ස්වාමීනි. එනම් කියන්නේ ඒක අවසර දුන්නාම ස්වාමීනි මේ සැවැත් නෝරට ගොඩාක් දුර බැහැරින් වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මම මේ සියලුම ආගන්තුක ස්වාමීන් වහන්සේලාට දානය දෙන්නේ කුරුල්ලිය. මේ සරත් නෝරින් බොහොම දුර බැහැර වඩින ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට දන්ත දානේ මම දෙන්න පුරුන් දෙනවා. මේ සරත් නෝර වාසයේ සීල වික්ෂුන් වහන්සේලාට මුක්ත කඳ දානේ දෙන්න මම පුරුන් දෙනවා. මේ සරත් නෝර වාසයේ ගිලන් වික්ෂුන් වහන්සේලාට ගිලාන දානේ දෙන්න මම පුරුන් දෙනවා. ගිලන් වික්ෂුන්ට ගිලන් දිනෙත් දානේ දෙන්න මම පුරුන් දෙනවා. ගිලන් වික්ෂුන්ට උයන්තර කරන වික්ෂුන් වහන්සේලාට දාන දෙන්නේ මම පුරුදු. වික්ෂුනේ සංඝයාට දිය සමි පූජා කරන්න මම පුරුදු වෙනවා. මේ කරුණ අටක් යාදී කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අසවා දාලා කවර විදිහේ අර්ථානි සංසයක් නිසාද මේවා කරන්න තමා සැක වෙන්නේ. ඉතින් පහදා දුන්න ස්වාමීනි මේ සවැත් නුවරට ජේතවනාරාමයේ බොහෝම දුර දහරින් වික්ෂුන් වහන්සේලා එනවා යම්. උන්වහන්සේලා ඒ විදිහේ මේ දුරදහර පළාතුවට වැඩලා බණ භාවනා වඩලා දෙලස්සස රහත් වෙනවා. ඉතින් මත ආරංචියන අහවල් ගමේ, අහවල් ජනපදයේ, අහවල් ආරණ්‍යයේ, අහවල් සෙනසුනේ මෙහිම අසවල් ලස්වා ස්වාමින් වහන්සේලා රහත් වෙලා තිබුණා පැය. ඉතින් මම සොයා බලනවා මේ පිරිණ රහත් වූ ස්වාමින් වහන්සේලා මේ සයකොට වැඩියද? ওই පාරන්නේ බොහෝ වාරයක් වැඩලා තියෙනවා. ඉතින් ස්වාමිනින් මම විශ්වාස කරනවා ඒ ස්වාමීන් වහන්සේට මම ආගන්තුක දාන දීලා තියෙනවා. ගණිත දාන දීලා තියෙනවා. නිත්‍ය කඳ දාන හෝ දීලා තියෙනවා. මේ වගේ මගේ දෑතින් සම්පාදනය කරගත් දානයක් මම ඒ ස්වාමීන් වහන්සේලාට වලදවලා තියෙනවා. උන්වහන්සේලා ඒ දානෝපක්කා ලැබලා මේ සිල්ගුණ බණ භාවනා වැඩලා ආරි සත්‍ය අවබෝධ කරගෙන දුක්වලවර කොට අමා මහ නිවන් සුව ලැබෙනවා. ස්වාමීන් මේ කිසිම කෙනෙකුට ප්‍රමෝද්‍යයක් ඇති ප්‍රීතියක් ඇති වෙනවා රසාන්තියක් ඇති වෙනවා රාගයේ සැපයක් ඇති වෙනවා මගේ හිත සමාධිගත වෙනවා හෝ සාදු සාදු මගේ දෑතින් සම්පාදනය කරගත් දාන වස්තු වැළඳු ස්වාමින් වහන්සේලා දෙලසුන්නක අරිහත් වෙන්නේ අවශ්‍යයිලා ඒ කියන්නේ පිටෝදට ස්වාමීනි මගේ සිතේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම සිය දහස් ගුණයෙන් වැඩි දුණු වෙනවා ස්වාමිනේ මෙන්න මේ ආර්ථානි සංසේ විනිසයි මේ අට වරයක් ඉල්ලන්නේ කෙනෙක් ප්‍රකාශ කරනවා බුදුරජාන් වහන්සේ තුන් වාරයක් සාධිකාර දෙනවා විසාසාවෙනි සම්පින්කම් කරන සදාවතුන් මේ විදිහට හිතන්නට ඕන ඒ කියන්නේ අනාගතයට ලැබෙන සම්පත් එසේ තිබුණාවේ වර්තමාන වශයෙන් තමගේ සිතේ ඉන්ද්‍රිය බල බුද්ධංග මාර්ගාංග දැනි බෝධිපාක්ෂික ධර්මයන් දිනු කිනු කර ගැනීමයි මේ දාන ආදී පින්කම් තුලින් බලාපොරොත්තු විය යුත්තේ කියලා තුන් වාරයක් සාදුකාල දීලායි අනුමත කරවදා. එයින් පැහැදිලි වෙනවා අර මේ විසාකා මාතාවකේ වූ යහපත් අදහස කොච්චර පිරිසුදුද. ඒ කියන්නේ එතුමියගේ හිතේ අර දානෙ ගැන හිතන එක වාරයක් ගානේ හිත පිරිසිදු වෙනවා. ප්‍රමෝදය තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ස්වාමීන් වහන්සේලාට මන් දානෙ දුන්නා. උන්වහන්සේලා සේ දැක්කා. උන්වහන්සේලා ධ්‍යාන වැඩුවා. උන්වහන්සේලා අභිඥා ලබන්ට උන්වහන්සේලා මාර්ගඵල ලැබුවා. උන්වහන්සේලා නැත් ඉපදීමක් ඇති හැටියට සියලු කෙලෙසුන් ජයගෙන අරිහත්යෙන් අමාංහලෙටපත් වෙනවා. ඉතින් මේක හිතනකොට හිතනකොට එතුමියට පුදුමාකාර ප්‍රසාදය, ප්‍රීතිය, ප්‍රමෝදය, ප්‍රසාදය, සැපයක් සමාධියක් ඇති වෙනවා. මෙන්න මේකයි මේ පින්කම් තුලින් අපි බලාපොරොත්තු වෙන දිත්ත ධම්ම වේදිනී අර්ථය. මෙලොවම ලබා ගන්න තියෙන උසස්ර්ථය නම් ඒ අනුස්මරණය කරන වාරයක් පාසා අපේ సంతානවල බෝධිපාක්ෂ ධර්මයන් කර කර ගැනීමයි වර්ධනය කර ගැනීම. ඉතින් ඒ අනුව සලක බැලීමේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ කරා ඒ ධර්මයේ හැසිරුනේ ධර්මචාරි උත්සමයේ ලෝකේ නෙවෙන පහළුණේ නැහැ මේ යුගයේ. ඊට පෙර කාසේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙනවා ඊට පෙර බුද්ධාන්තරයේ. නමුත් මේ බුද්ධාන්තරයේදී මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තරම් මේ කුසල ධර්මයන් හැසිරෙච්ච උත්සමයේ තියෙනවා. ඒවා උපමා කරන්න වස්තුවකුත් නැහැ. ආධ්‍යාත්මික දාන, බාහිර දාන ආදී සම්බන්ධ උපමා කරන්න වස්තුවක් ලෝකේ නැහැ. තරන් උන්වහන්සේ දාන ආදී පාරමී ශීර්ෂයෙන් කුසල ධර්මය හැසිරලා තියෙනවා. ඊ ආනිසංස වශයෙන් බෝසතාණන් වහන්සේ දෙව්ලෝ වැඩියක්, මනුලෝ වැඩියක්, බඹලෝ වැඩියක් කොතනක උපල සිව්පාතුණක්, පක්ෂියෙක්ුණක්, නාගරාජයෙක්ුණක්, ඇතෙක්ුණක්, අස්වේක්ුණක්, එමෙන්නත්නම් වෘෂභරාජයෙක්ුණක්, එමෙන්නත්නම් රණමුණරයෙක්ුණක්, මුණක් වකිණෙක්ුණක් හැම තැනකදීම මනුලන්ට වඩා නැන්සේ පස්කලදී අර බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතා සුඛාදී මනුෂ්‍යානි කියන මේ සීලෝ මාර්ගයන් උන්වහන්සේ සමුද්ද කළා. ඒ වගේම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අර ස්මේ හැසිරෙමි ධර්ම ආනිසංස නිදීමේ පාරමී පුරාගෙන ඇවිල්ල අපේ මාතාවේ දසදහසක් ලෝක ධාතුවේ කාලෝක දසදහසක් සත්වල කම්පා කරමි උන්වහන්සේ ලෝ ප්‍රතිසන්දි මංගල්‍යයට, උත්පත්ති මංගල්‍යයට, බුද්ධත්ව මංගල්‍යයට පත් වුණා. එමගින් සිවිසා සංගණන ජනතාව අමා මහ රහතන් වහන්සේ වරත් වුණා. අවුරුදු 45 තරම් කෙටි කාලය තුලදී මේ විදිහට සිවිසා සංකේය 60කට 50 ලක්ෂයට නිවන් සුව බෙදා දෙන තරමට ඒ සරුවක් ඇසේ සමර්ථ වුණා. එතකොට ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රැකගනී කියන මේ උපදේශය පරිද්දෙන් සරුවක් යන වහන්සේ සතර අපාදිකින් අතින් ඉදුණා. අනුසරු භජෙන් අතින් ඉදුණා. සංසාරයේ ජාත්‍යාගයේ දුකෙන් අතින් ඉදුණා. උන්වහන්සේ අජාති, අජර, අව්‍යාජි, අමෘත, අනුපායාස, අශෝක අනුපායාස, අමෘත නිර්වාණ ධාතුවකම කැමිනී ගන්න සමත් වුණා. මෙන්න මේක නිසා ධර්මයේ හැසිරෙන උතුමන් ආදර්ශයට ගන්නවා නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මතට ආදර්ශයක්. නාථගේ 550 ජාතකයේ ධාතු දේශනා විස බලමු මන තරම් පුදුම ධර්ම චර්යාවක්ද ඒ බෝධිසත්ව චරිතා ප්‍රදාන වලින් තේලියයි. ඒ වගේ ශ්‍රාවක ශ්‍රාවිකා චරිත තුලින් අපට තෙම්බෙනියයි. ධර්මයේ හැසිරෙන්නාට ධර්මයෙන් ලැබෙන ආනිසංස විශේෂයි. මේක නිසා අපේ ජීවිතයේ තරම් වාසනාවන්තයි අපි දීර්ඝ සංසාරයේ විශාල පාරමී කුසලයක් පුරාගෙන ඇවිල්ලායි මේ උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම්ම මිනිසක් බවක් ඇතුව සැබෑ සම්මාදිට්ඨිය යුතු පාරමී පුරන්න උපන්නේ. මේ ලබාගත් පාරමී පුණ්‍ය ජීවිතයෙන් අපි නැවත නැවත කලිනලා ගැනීම අපේක්ෂාවයි හැම විටම ප්‍රාර්ථනා වශයෙන් පවතින්නේ. අද මේ අවස්ථාවේදී ආගන්තුක දානයක් සහ ගමික දානයක් දෙකක්ම පිළිගැනුණා. ආගන්තුක වශයෙන් ස්වාමීන් වහන්සේ මෙසේ ධාර්මයේ සම්පන්නයදී එවාගේ මුන්නහන්සේලා අතරින් දෙනම අද ලංකාවේ ගුරුම රටබලා වඩන දවසක්. දැන් මේ දානින් පස්සේ අද දවසට වෙන ආහාරයක් ගන්න නෑ. උන්වහන්සේලා විදේක ගමනට පරි. දැන් ගමනක් වඩන්නේ ස්වාමීන් වහන්සේලා දෙන ගමික දාන කිංකම සම්පූර්ණයි. තර විසාකා මාතාව කියවනේ ඒ ස්වාමීන් වහන්සේලා ඒ උසස් ගුණ ධර්මයන් ප්‍රතිලාභ කරගන්නකොට තමන් හිතනවා මගේ සිව්පස්සේ වළඳලා මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේ මේ සිතම් කරනකොට අපි හිතේ බලපවත් වෙන ප්‍රාර්ථනා තමයි අපි ශ්‍රද්ධාවෙන්, නුවණින්, කරුණාවෙන්, මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් යුතුව මේ පිරිණ වස්තු මේ සිල් ගුණවත් සංග රුවට දිවසින් ආයු වර්ධ සලකන වේවා. එවාගෙම ධ්‍යාන සාධපති බල කිඥා විතල මාර්ග නිර්වාණෝදේ සඳහා අපේ මේ ධනවත් පූජා උපකාර වේවා කියන්නේ මේ ප්‍රශ්නය. උන්වහන්සේලා පුතේ වැඩින්නවා නම් ඒ තුන වාරයක් පසා උත්සවයක් හැදෙන්නේ වැඩි කරගන්න. මහා බුදුසන් වහන්සේ කලේසාරය මහා බුදුසන් සේවේ සම්කෙන් යම් ලගන ඉංගමෙක් මන් යාත්‍රි දෙලේ හිතන්නේ මේ කලයන් මිත්‍රි මට ආව ප්‍රතිබා ලෝකා බුදුබ ලබා ගන්නේ උකාර කලෙයි දෙනදාය දීපේ දාන නිසා මං ලෝතුරා බුදෙන නිසා මේ දත්යෙන් ප්‍රඥානිමේ සහෝලාද සුදු කියලා දවවිදින්ට උහු පිළිජ ගෞරවල්ලයි අර්ඥාත්මේ ගෞරවල ආදරේ කනාව දක්වලා යහපතක් මේවා පිටින් ඒ වාගේ සිල්වත්වක් වහන්සේ නමක් දකින හිතුවා මේ යාමිත්‍රි ඒක අපලසක්වා නිදේ කියන ලෝක මාර්ග සම්පදින්ද අපේ බක ලෝක සම්පන්නද ප්‍රාභෝත්ඥාන රත්නයේ ලැබී පාස්ීමේ වෙන කතනේ කිරීමේ මෛත්‍රී කයින් මෛත්‍රී වචෙන් මෛත්‍රී සිතින් උපස්ථාන කිරීමේ සංඝන බෙදීමේ එවැගේම පාපවත්කිනේ මිනිවැට ගිරියකින් මේ සම්පන්න ලැබෙනවා අහෝ සාදු සාදු කියලා අද సంతානෙන්න ප්‍රසාදයෙන් තමයි සිල්තුන් වහන්සේලා පිළිගන්නේ. ඒ වගේම අනිත්‍යතාවත් ඒ වගේ කරනවා නම් ඒකනේ කාන්තෙන් මනසට පාවිපාවකට. මේ අනුසලක අද මේ පින්කමේ දාගන්න දෙනු කර්ණ කීපයක් තියෙනවා. එතනයි කිනවත් ප්‍රේම සම්යනියන්ගේ දයාබර ජීෂ්ඨ දිනේගේ අභාවක් ප්‍රාප්තිය වරු දෙකක් තිබීම. ඊයේ තමයි දිනය ඊයේ දිනේ වෙනුවෙන් අද මේ පින්කම උපාංග සම්පූර්ණ කරන් ලැබේ. මේ මෑණියන් අසනීප ගාන ඉන්න නිසායි ඒ දරු පිරිස ඥාති පිරිස එක්කාසු වෙලා මේ මෑණියන් පෙරමුණේ ත්‍යාගන පින්කම සංලදනවා. එනි කොස්වාත්ම ඊජවන් මොකද සුනරියෙත් ඉන්නේ දෙමෝපේ සහෝදර සතෙන් මුතිය. වගේම ඒ දෙතුනම් පෙර සිතාන්තක සත්‍යයක් මෙබුල් අවසින් සෙමිනෙන් ආවන්ත දෙවිදන් සායුන සමිතේ ආතිසප්තිය සිරසෙන් ඒ ප්‍රාප්දානයක් වශයෙන් මේ සිංකම වේදිලා ඒ තමයි ස්වාමීන් වහන්සේලා දෙනමක් අද ගුරුම රටේ වැඩින්නේ හතර බලන්නත් එහෙම නෙමෙයි විනෝද චාරිකාවක් සඳහාවත් නෙමෙයි ලංකා දීපේ මේ බණ භාවනා කරන්න ඉඩක් අඩක් නැති නිසාත් නෙමෙයි ඒ මොනම කාරණයක් නෙමෙයි වහන්සේලා වැඩින්නේ විශේෂ ප්‍රාණාවක් එකියාගේ ස්වාමීන් වහන්සේලා හත් නමක් පමණ එක ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්නවා බුරුම රට අගනුවරින් සැකසුම් 100ක් තරම් දුර මොළමියන් නගරය පාස්තම 10ක් දුරින් තියෙන පාහව් ආරණ්‍ය සේනාසනය. එතන නීවාසිත සම්මාචාර්ය හඳුන්ගානේ ධාම හේතුඥාන මිත්‍රයන් වහන්සේ. ඒ දකෝ බහමද්දස්සන තියෙනවා. මගේ දාස්තාවා තියෙනවා. මම බහමානගෙන ධාම අන්ති භාවනා මධ්‍යස්ථාන 450ක් තියෙනවා. ඒ අර තවත් විශේෂ ස්වාමීන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථාන තියෙන ඒ රටේ. ඒ රටේ හැම කෙනෙක්ම භාවනා වඩනවා. පාසල් ළමයි සිටින අය පවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ එවැන්නේම ඊටගේ හැම දෙනාම භාවනා වඩනවා. ඉතින් ඒක නිසා ඒ රටේ මේ භාවනා මධ්‍යස්ථාන අතිශෝධන. මේ භාවනා මධ්‍යස්ථාන අතුරින් දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මේ පාව කාර්ණ සේනාසනේ කියන්නේ බොහෝම විවේක සාමි කුමන්ද ගැලපෙන තැන. අප නිමල වාරන්නේ වාගේ, සිතුල් පව වාරන්නේ වාගේ. යාරණ නම් කරලා කියන්නේ චිත්තර චිත්තල පබ්බද කියලා. සිතුල් පව නමින යාරණේ පවත්වගෙන යනවා. මේ ආරණ්‍ය සේනාසනේ පසුගිය ජනවාරි පෙබරවාරි අපි සති 6ක් පමණ කාලෙක ගෙවුවා. මේ නේවාසික ස්වාමින් වහන්සේලාගේ තේ සම්මාතානාචාර්ය ස්වාමින් වහන්සේගේ කාර්මික ඉලෙමක් තිබුණා නැවත තුන් මාසයකට මේ වඩින්නේ. මේ තුන් මාසයකට වැල්ල විවේකී මේ කටයුතුකින් ඉෂ්ට සිද්ධ කරගෙන ලංකාවට මේ සමතාන්තල දෙන්නේ. අපට මේවා ලැබුණේ ලංකාවේ. ඒ ගුරුම රටේන් ඉපදවාගත්ත ඒවා නෙමෙයි. ඒවා ලංකාවෙන් ලැබුණේ අපට. අපි ලංකාවට නෑ ගැටි. අපට මහානකම ලැබුණේ අපට උපසම්පදා ලැබුණේ අපට ත්‍රිපිටකේ ධර්මයේ ලැබුණේ මේ භාවනාව සමතන ලැබුණේ ශ්‍රී ලංකාවෙන් කියලා අවංකව මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ උන්වහන්සේගේ බලවත් මොනකම කියනවා මේ ජෙන්වන වැඩසටහන මේ තිනෙත් මඟ ලංකාවට බෙදා දෙන්න. ඒ අපේ නිසා උන්වහන්සේට ආරාධනා කළා ලංකාවට වඩින්න. හැබැයි තව ටික කලක් ප්‍රමාද වෙලා හරි වඩිනවා. උන්වහන්සේගේ බලාපොරොත්තු අපේ ආරණ්‍ය සේනාසනයක තිබි බුද්ධක් තරං කාලයක් ලංකාවේ නැරඹේ. ඒක බොහොම වැදගත් කලාපොරොත්තුවක්. එයින් මේ භාවනා කමතා වඩන්න කැමති ගිහි පැවිදි බොහෝ දෙනාට එයින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේක පළපුරුදු ස්වාමීන් වහන්සේ නමක් භාවනා සමතයන් දීමදී අපට පේනවා යෝගාවචරයාට කිසිම බරක් දෙන්නේ නැහැ. යෝගාවචරයා හරීම නිදහස් සිතක් ඇතිව භාවනා කරන්න සලස්වනවා. සිව්පසේ පිළිබඳව අනිකුත් අවශ්‍යතාන් කිසිම දෙයක් අඩු වෙන්නේ දෙන්නේ නැහැ. බොහෝම සැලකිල්ලෙන් සොයා බලමින් උපදෙස් දෙමින් අනිත්‍යයට උපදෙස් දෙමින් මේ භාවනා වදන් තුන් වාසේ උපකාරී වෙනවා. පසුගිය කාලයේ අපට උපකාරී හේතිය ගුරුම ජාතක කැපකරු මහත්මිය තුන් භාවනා කමතාන් සාකච්ඡා කරන වෙලාවේ මගෙන් කියුණා සිය ඇඳගෙන ආවල් වෙලාවක මෙතන කේක් ශබ්ද කළා වගේ ඇහුණා. ඒකට මගේ නැගිටිනු සිද්ධු වෙන්නේ. අනේ ස්වාමීන් වහන්සේ හොයාගෙන ගිහින් කිව්වා පාතකතුමා මෙතන යන්න කියලා. මේ සුනි දෙයක අනේ දෙයකම අඬාගෙන ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මට මෙහෙමයි කියයි. අපි දින් කියන්නේ ඔහුගේ වරදක් අපි කිව්වෙන්නේ නැහැ. එනිසා කම්පාවෙන් දෙපා ටිකක් විවේකව ඉන්න. මේ තරම් සුළු දෙයක පවා උන්වහන්සේ සොයා බලමින් උපකාරී වෙන කල්යාණ මිත්‍ර අපට අතනේ පවත් කාලා අපි මන් දෝෂය වුණා. ඒ වෙලාවේ බුදුම විදියේ අනුග්‍රහයකින් කෙවවා අපට පසුනේ කියන අපිත් මේ ලෙඩ්ඩු එනිසා ගණන් ගන්න එපා හොඳම වෛද්‍යවරුන්ට දෙන්නා සුවපත් කරගමු කියලා එදාම වෛද්‍ය පාසකල් සැලසලා දීලා ඊට පස්සේ ආහාර පාන ගැන විධිවිධාන යොදලා පාසකල් සැලසුවා. ඒ වගේ පුදුම කරුණාවක්. එවාගෙම ඒ යෝගාවචරයන් සතුට කරවමින් යෝගාවචරයන් ධෛර්යමත් කරමින් ඉදිරියට යන්න සලස්වන සාම දුන්නම ගාමි කල්යාරුනි. උන්වහන්සේගේ භාවනා කමටහන් දෙන ගැනුවාම අපට අදාහ ගන්න පුළුවන් උන්වහන්සේ වචනකින්වත් අඟවන්නේ නැහැ. උන්වහන්සේ අර ලෞකික වාසයෙන් කියන ධානු සමාපත්තිය සියල්ල විපස්සනා භාවනා මුදුනටම පත්තු උත්සමයේ බව හොඳට තහගිරු දකින්න. එනිසා ඒ ස්වාමීන් වහන්සේ උපදෙස් දෙකක් ලබාගෙන ඉඳන් මේ යන්නේ. ඉතින් උන්වහන්සේ උපදෙස් ටික ලබාගෙන අපේ නේවාසික ස්වාමීන් වහන්සේලා ලංකාවට එන කෙනෙක් එක්ක අපි මේ වස්සාන කාලෙන් පසු එන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවස්ථාවේ අපි එහි ඉන්න අපේ හිතවත් ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා මේ ආරණ්‍ය සේනාසනේ ස්වාමීන් වහන්සේලාට අපි නැවත ලංකාවෙන් එනකොට මොනවද ගේන්න ඕනේ? ඉතින් ඒ රටට යම් යම් දේවල් බොහොම අඩුපාඩු තියෙනවා. අපිට කියනවා මේ ස්වාමීන් වහන්සේ ඉසකෙස් ගන්නේ බ්ලේඩ් කලේ පේෂන් කලේ පේෂන් කලේ දෙකට කඩලා ඒකට මේ දැලිපිය ප්‍රේමයක වගේ තියෙනවා උපුවක් ඒක දාගෙන ඒකෙන් තමයි ඉසකෙස් ගන්න. මේ තරම් ඒ අවශ්‍යතාවව අඩු කාරුයි. ඒක නිසා අපි හිතවත් කීප දෙනෙක් ගහ මොනවද අපිට ගෙනියන්න දෙන්නේ කියලා අපි කියමු බ්ලේඩ් කල වගේ දේවල් හරි වදිනවා. දැන් අපිට දැනගන්න ලැබෙන සෑහෙන ප්‍රමාණයක් ඒවා ලැබිලා තියෙනවා. එවගේම තමයි මේ පෙරවරු මේවා ඒ ගරු ස්වාමීන් වහන්සේලාගේ භාවනා කමතන් වඩන ස්වාමීන් වහන්සේලාගේ පහසු වීරණය සඳහා අපි පූජා කරා. උදාසේලාට තව කුඩා උරුලෝසු කීපයක් අපට ලැබුණා. ඒවා අවශ්‍යයි. මොකද අර තනි තනියෙන් කුටිවල භාවනා කරන්නේ ශබ්ද ඇහෙන්නේ නැති. කිසිත් ගන්න ශබ්ද ඇහෙන්නේ නැති උරුලෝසු අවශ්‍යයි. ඉතින් ඒවත් දැන් සෑහෙන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එවගේ තව දෙහෙත් ඖෂධ වර්ග අපේ සිංහල ස්වාමීන් වහන්සේලා ආකාශයේ දෙහෙත් ඖෂධ වර්ග රාශියක් ලැබිලා තියෙනවා. ඉතින් ඔක්කොම අපි ගෙනෙහිලා මේ අපට පූජා කළ පින්වත් සෑම දෙනාට එතනසම මහත්ඵල මහානිසංස වේවා කියන දින්දීම යුතුව පූජා කරා. හැම දිනාට ආරයට ගිහින් පූජා කරන් ලැබෙන්නේ නැහෙනේ. හැම දිනාම වෙනුවෙන් සාධාරණ අපිට මේ බති පූජා. ඒ නිසා ඒ දින අනුමෝදන් වේවා. එවාගෙම ඒ යන ගමනේදී ඒ ගත කරන කාලයේ තුනදී අපට අර අසනීපාදීකින් තොරව බලාපොරොත්තු වන උසස්සේ භාවනා පිළිවෙත් මඟ අනුගමනය කර ගන්නට නිරෝගීසුව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියන බලවත් කරුණා මෛත්‍රී පූර්ණ ආශිර්වාදයේ තමයි මේ දාන පින්කම් තුලින් අපට ලැබෙන්නේ. ඒ නිසා ඒ විදිහේ අරමුණු රාශියක් වුණ කරගෙන අද මේ පින්කම සංවිධානය කරනවා. සමහර වෙලාවට මේ ගල්දුවට ගියොත් පුදුමාකාර ශ්‍රද්ධාවකින් විශාල පින්කමක් වේ මහත්මයා ගතු සිද්ධ වෙනවා. පසුගිය වාර්ෂයේ ජනස්මරේ කාල දවස් දෙකමාරෙන් සම්පූර්ණ කළා. ඒ වගේ පින්කම් කරන්නේ මහත්මයාගේ ජන්මදිනයේ වැඩගත් දාසයක් ලැබෙන ඉතිපත් වෙනවා වරුදු තන අතරින් ඒ අරමුණක් මේ පින්කමට සම්බන්ධ වුණා. උපමාගෙන් ඇතින් දන් හැන්දක් බෙදලා මේ ස්වාමීන් වහන්සේලාට ආයු වර්ණ සැකබල ඥාන පූජා කළා. ඒක අවුරුදු 50 නෙමෙයි. 50 දෙකක් ගණන් කළ ඉදිරි කාලයේ නිරෝගී සුවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලබන්න හේතු වෙන අර ජන්මදින පින්කමක් දාට දෙකක් දුනා කියලා හිතේ සතුට ඇති කරගන්න පුළුවන්. පසුගිය දවසක 21 වෙනිදා අනුරාධපුර සුද්ධ නගරයට ගිහිල්ලා අපි දෙත්තම පුරාණනේ චෛත්‍ය රාජන් වහන්සේ, සූතාරාම චෛත්‍ය රාජන් වහන්සේ, ජයසිනා බෝධින් වහන්සේ වෙත පුතා වටිනා දූතම් දෙලකට මහත්යලා සහභාගී වුණා. ඒ වගේ අර තමංගේ ඓතිහාසික දිනයක් වෙනැක්ලා සිහිකාතුරු දිනයක් වන වර්ෂ 50 පිරමනේ දවස වෙනුවෙන් මේ මහා සංඝයාට දානේ පූජා කරගන්න ලැබුණා. මේකත් විශේෂ අරමුණක්. අනිත් කාරණේ තමයි මේ මහා සංඝ රත්නයේ සැබවින්ම අපේ පූජනීය අපවත්ී වදාළ මහෝපාද්‍යය මහණියන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ පෑදාවල් ඕනම වෙලාවක සීතසේ පිළිබඳව ධර්මයේ කතා නිරවම සලකලා කියන්නේ පුණ්‍යවත් වෙන දාසමයයි. වෙනයන්යන් පසුගිය එකලසෙන්ද හදිසියේ අසනීප වෙලා තියෙන්නේ. ඉතින් අද මේ අවස්ථාවේ මෑණියන් දෙක්වාස කරගෙන මේ මෑණියන්ගේ රෝගාබාධ වහාම සංසිඳී මේ ඖෂධ පාවිච්චි කිරීමෙන් ඇතිවන විරසතාවල් නොනැතිවෙත ඖෂධ සාම භාවිතීතාව නවත්තන්න පුළුවන් යටිද රෝගාබාධ සංසිඳී කාලයේ සිටේ ඇතිවෙත දාන සීල භාවනා පින්කම් කරගන්නට සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා උදාවන ජන්මදිනයේ නිමිත්තෙන් මේ මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ මේ තුන්කමේ තවත් විශේෂ අරමුණක් වෙනවා. මේ කියන අරමුණ රාශියක් එක්වාසු කරගෙන අද මේ තුන්කම සර්වප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් කරගන්න ලැබුණා. ඉතින් අපි දෙනමයි වැඩින්නේ ඉන්නේ තුන් දොළොස් ළමයක් අද දානෙට වඩා හඳුනා ගන්න ලැබුණා. මෙතරම් අපි බලාපොරොත්තු වෙන ප්‍රසන්නමක් වැඩි කියලා. නමුත් ඉතින් දිනේ මහිමේ නිසා, ශ්‍රද්ධා සම්පත්තියේ මහිමේ නිසා, විද්‍යාත්මකව දෙගුණ දෙගුණව ප්‍රතිග්‍රහයන් වාසු ලැබීමේ මේකම තවත් සාර්ථකව මහත්කල බාටපත් වෙනවා කියලා සතුටිනුත් පුළුවන්. ඒ සායදා ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධම්මෝමේ රත්ති ධම්මචාරින් කියන බුදුබණ පදයට අපි දැන් එක්වාසු වුණා. අපේ මේ ජීවිතේම ආරෝග්‍යාර්ථයේ පිට්ඨාසූල, අනවග්ඥාර්ථයේ පිට්ඨාසූල, ඉෂ්ඨ විපාකාර්ථයේ පිට්ඨාසූල, කෝසල සම්භූතාර්ථයේ පිට්ඨාසූල මේ අර්ථානිසං සහතරම ලැබෙන මහේසා පිටුන් තම මුදුන් තමනවා ගත්තා ආඛ්‍යාවිතා සතුටවන්නේ. එසේ සතුටේනි මේ වෙනුවෙන් ආරාධනා කිරීමේ දාන වස්තු සම්පාදනයේ කොට ලෝකුරා බුදුරජාණන් වහන්සේ දෙසා බුද්ධ පූජා පැවැත්වීමේ සංගරාගේ වදින්දමත්යෙන් වසන්තනවා පාදෝලා පැන්නෙලවා තබා පාදවා පාදසදම ලඩා හිඳුවා ගිලම් පසදාන්න පිරිනැනීම එයාගේ මනුකුත් පහසුවරණ සැලසීම දානවත්ව පිළිගැන්වීම පිරිකර දාන්නනය ගෙහෙත් අවසදවර්ග සහිත පූජා කර ගැනීම සීන සමාධානු දන තදයකට සවන්දීම දානමය සීනමය භාවනාමය වසයෙන් උදාාර කුසලස්කන්ධයක් ජනිත කරගන්න ලැති. මේ සසලක සලසම් ධාර ධර්මය දෙවතරකට පෙර අභාවක් ප්‍රාප්තෝ පින්වත් චිත්‍රාපස්වත්ත මහත්මියට ලැබේවා. ප්‍රතිමේජේ පුනර්භවයේ සුභතියක්ම වේවා. උපනුපන්තන මේ වාගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. නතුවනාගත සසර දුකින් වතමගේ ලැබෙන අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව අත්වේවා කරුණාවෙන් චින්තමුලු. එවාගේම තුන්වක් ආරණ්‍යක් මහත්මයාණන්ගේ දේකුමානන් වෙන ධර්මදාස ඉඳලාගේ නැතිතුමානන්ට එවාගේම චන්ද්‍රා ආරණ්‍යක් මහත්මයාගේ ධ්‍යානන් වෙන ජයජී ප්‍රේමදාස නැතිතුමානන්ට එවාගේම ඒ දෙපක්ෂයේම ඊට ඈතාපේකේ අභාවක් ප්‍රාප්ත යන්තා පුරාතිනේකේ සැලත මුල් නබෝධා භාවක් ප්‍රාප්ත අනුකා සලයක් ප්‍රේමදාස මහත්මයාට තවත් මේක සහභාගී වෙච්ච මේ සියලු දෙනාගේ කල්ලෝගේ යහපතින්ට මේ කුසල සම්භාරයක්පත් වේවා. ප්‍රතුන් දිනේ සැලදෙන භවයක් ආසා සුගති සංඝාද සම්පත් විඳ දෙලවරටතු බෝධි ආනවලින් ලෝකෝත්තර නිවන්සෝ ලබත්වා ආශ්‍රය කරුණාවෙන් පින් පමුණුව. එවැගේම සාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක කිත්ති දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සිතාප්පසාදයෙන් වෙතින් අනුමෝදන් වෙත්වා. සම්මා සම්බුද්ධ ශාසනයක මේ ලංකාව දීපයට බෞද්ධ ජනතාවට එවාගේම බෞද්ධ රටක් වෙන බුරුම රටට කාය රටට දේරවාද බෞද්ධ රටවල්වලු එවාගේම බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට ජන්මදිනයේ සිහිපත් වන පින්වත් ආරණ්‍යත් මහත්මයාට එම චන්ද්‍රාරත් මහත්මියට ගරු දෙතලට එවාගේම අසනීප ගාමි සුඛන පින්වත් ප්‍රේමදාස මෑණියන් තනිකුත් ධාර්මික දේව ආරක්ෂාව සතතෙන් සලසා දෙත්වා. වැතුම් පැතුම් බෝධියාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රීන් තින් පමුණුවා. හිතවත් නදා සහිතව සෑම සත්‍යයන්ට මෙම පොළොව අගනුවර වාසීන්ට අවසගම් නගර ලංකාව දමදිනේ මේ සක්වල සීළු සක්වල දස දිසා වාසයේ සමත්ලෝක සත්‍යයන්ක් මෙතුන්වත් වේවා. සීලම සත්තු නිදුක් වේත්වා නිරෝගී වේත්වා සූපත් වේත්වා දෙනුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා ආරි සත්‍ය අවබෝධයේ සාන්ත නිවන් සුව ලබක්වා ආශා මෛත්‍රීන් පින් පමුණු දුසිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සගරුවනට ආදි වර්ණ සත බල ඥාන පිරිනමමින් පාරමී සීලයෙන් ආශිර්වාද පූර්වාංගවම සිදු කර ගන්නා ලද මේ උදාර කුසලානුසංස බලෙන් බුද්ධාගේ රත්නත්‍රා අනුභව බලෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලෙන් ඉන්වත් එච්.ජී.ආර්. රත්න මහත්මයාට මෙ චන්ද්‍රආර්. රත්න මහත්මියට අමිල අසංක දරු දෙතලට එවාගේ මාර්ග රත්න මෑණියන්ට එවාගේ පින්වත් ප්‍රේමදාස මෑණියන්ට අනිකුත් මේ සහභාගී වෙන පින්වත් මහත්තුරු මේ මවුරු දූ දරු සීල දෙනාට සේවක සේවිකා ආදීන්ට අපට මේ ගමන් පාසුකම් සැලසූ පින්වත් චන්ද්‍රිකාවක් කොටුව මහත්මිය එම දොස්තර මහත්මිය ආදී පවුලේ සැමට එවාගේම තවත් මේ සඳහා මේ බෙහෙත් බඩු ඖෂධ වර්ග ගමම් බැරදැන එවන් තවත් අවශ්‍ය දාන නානා දේවල් පරිත්‍යාග කරමින් හිතයසේ දාන ප්‍රතිශීල දෙනාටම එවාගේම හැම අයුදින් ආදින්තනී කරමින් ආරෝග්‍ය සම්පත් පතමින් දීර්ඝාස පතමින් අපට සෙත් පතන සීලම දෙනාටම මෙලොව වශයෙන් සකලාන්තරාය සරුවෝපද්දරයන් ඉරිදුක වඳුරුසේ දුරු වේවා ආරක්ෂාව සෙත සාන්තිය සැලසේවා සතවර්ෂ කාලය දීර්ඝාස ලැබේවා සබන සබන තීවරක් පාසාම රත්නත්‍රේ සතුතුන් සූසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා සිදු කර ගන්නා ලද කුසලානි සංසයෙන් සමදාම සමාධීසිකින් සැපෙන් ඉන්දියා සමාධීසිකින් සැපෙන් අවදි වේවා සමාධීසිකින් ලකුරු සිහින නොපෙනේවා දෙවියන්ටද ප්‍රේමනාප වේවා මිනිසයන්ටද ප්‍රේමනාප වේවා දෙවියන්ගේ ධර්ම ආරක්ෂා නිරතුරුවම ලැබේවා රජුන්ගෙන් සුරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් වතවිසෙන් අභියාවදේශින් මනුෂ්‍ය අමනුෂ්‍යයන්ගෙන් තිරිසංගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් වැඩගින්නෙන් පිපාසයෙන් නැසි මදුරුවන්ගෙන් අවැස සුලං විසකුරු සර්පාදීන්ගෙන්වත් වාපිතසම තුන්දුසෙන්වා භාගදෝෂම උපක්ේෂේකින්වත් උපපීලි උපච්ඡේද කපුසල විපාක වාරේකින්වත් දියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝගමනයක් ආපදාවක් හිංසාවක් පීඩාවක් දේශනයක් සිතුලිකින්වත් නොමවේවා කාචිත්ත පීඩාදයක් නොමේ කායික මානසික සැලසීම වැඩේවා නිත්‍ය සීල උපෝසත සීල සිල්බම විහරණ සතර සංග්‍රහවත් දසකාරණී ධර්මාදී වූ බෝධිසත්ව ගුණයන්ගෙන් තව තවත් ජනප්‍රිය වේවා නොමගන ජනතාවට නිවන් මඟේ සුදුසු මඟ ගහම් මඟේ යහමඟ පාදා දීමේ ශක්තියද වැඩේවා අටලෝදාමින් කම්පානෝන චිත්ත බලේ චිත්ත ඉරුදී චිත්ත වසුභාවේ චිත්ත සමාධියේ චිත්තේ කාර්යතාවද පහළ වේවා ගුණ නුවණින් ධන දානී අශේෂයෙන් ආයු වර්ණ සක බල ප්‍රඥාවෙන් පෙරපස දිනන සදක්මින් දිනු වේවා සීලෝම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමුද්දමක් වේවා සියවස් කල අතරක් නැර අපරාජිතව උදාර ලෙස මේ පාරමී පින්කම් මුදුන් පමුණවා ගන්නට දෙවන් දිහිතෙම ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ජාති ජාතිත් ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් දෝසක් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයි කුමුතුරන් සේවක සේවිකාවන් දැටුව එකම ධර්ම මණ්ඩලයකදී දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදුපසේ බුදු මහා රහතන් වහන්සේ නිමේසනසේ පැමිණවදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්තියේ ප්‍රතිලාභයේ පිණිසම මේ පුණ්‍ය සම්භාරය අප සෑම දිනක් එකසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. උදං වේවාති නම් සම්බුද්දස්ස නමෝදස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපි සෝ භගවාරං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගත Yeah. Thank you. Thank you.